بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් والصافات صفا فالزاجرات زجرا فالتاليات ذكرا إن إلهكم لواحد رب السماوات والأرض وما بينهما ورب المشارق إنا زينا السماء الدنيا بزينة الكواكب وحفظا من كل شيطان مارد لا يسمعون إلى الملأ الأعلى ويقذفون من كل جانب دحورا ولهم عذاب واصب أني وشين بلغسي ستنان مات ديورا تود بنا ودمين شاپ کرنا آية مات ديورا تود درمان شاسنا وپار آيني کرنا آية مات ديورا සැබවින්ම නුඹලාගේ දෙවියා එක්කෙනකි. ඔහු අහස්වල සහ මහ පොළවේ ඒ දෙක අතර ඇති සියලු දේවලත් පරමාධිපති වෙයි. තවද හිරු උදාවන සියලු තැන්වලද පරමාධිපති වෙයි. පහලින් ඇති අහස තාරකා අලංකාරයෙන් සැබවින්ම අපි සැරසුවෙමු. තවද අපි එය සෑම කැරලිකාර ෂයිතානුවකුගෙන්ම ආරක්ෂා කළෙමු. ඔවුනට ඉහළ ප්‍රධානීන් එනම් මලක්වරුන්ට සවන් දිය නොහැකිය. සෑම පැත්තකින්ම ඔවුනට උල්පහර දෙනු ලබයි, පළවා හරිනු ලබයි. තවද ඔවුනට නිරතුරු දඩුවමක් ඇත. ඉල්ලා මන් ඛතිෆල් ඛතුෆත ෆඅත්බඅහු ශිහාබුන් ෆාතිබ් ෆස්තෆ්තිහිම් අහුම් අෂද්දු ඛල්කන් අම් මන් ඛලකනා إنا خلقناهم من طين لازب بل عجبت ويسخرون وإذا ذكروا لا يذكرون وإذا رأوا آية يستسخرون وقالوا إن هذا إلا سحر مبين ෂයිතානුන්ගෙන් යම් කිසිවෙකු සොරෙන් ඇහුම්කම් දෙන්නේ නම් එවිට දැවෙන ගින්නක් ඔහු ලුහු බඳින්නේ මිස නැත. මැවීමෙන් ඔවුන්ද වඩා ශක්තිමත්, නැතිනම් අප මැවූ අයදැයි ඔවුන්ගෙන් අසව. සැබවින්ම අපි ඇලෙන සුළු කිරිමැටියෙන් ඔවුන් මැව්වෙමු. එනමුත් අල්ලාහ්ගේ බලයේ මහිමය ගැන නුඹ මවිතවන්නේය. ඔවුහු එයට සමච්චල් කරන්නෝය. ඔවුනට උපදෙස් දෙනු ලැබූ කල්හි ඔවුන් උපදේශය නොසලකන්නෝය. ඔවුහු සංඥාවක් දුටු විට සමච්චල් කරති. තවද මෙය ප්‍රකට ඉන්ද්‍රජාලමක් මිස නැතැයි ඔවුහු කියති. අඉදා මිත්නා වකුන්නා තුරාබන් වඉගාමන් අඉන්නා ලමබ්උසූන් අව الأولون قل نعم وأنتم داخرون فإنما هي زجرة واحدة فإذا هم ينظرون وقالوا يا ويلنا هذا يوم الدين هذا يوم الفصل الذي كنتم به تكذبون අප මෙරි දූවිලි සහ ඇට කටු බවට පත් වූ පසු සැබවින්ම අපි යලි නැගිටවනු ලබන්නේද? අපගේ පෙර පියවරුන් පවා යලි නැගිටවනු ලබන්නේදයි ඔවුහු විමසති. ඔව්, දෙවියන්ට එරෙහිව නුඹලා අසරණයයි නබි මුහම්මද් පවසව. සැබවින්ම එය එකම මහා හඬක් පමණි. තමන්ට අවවාද කරනු ලැබූ දෑ එවිට ඔවුහු තම ඇස්වලින්ම දැකගන්නෝය. අහෝ, අපගේ විනාශය! මේ විපාක දෙනු ලබන දිනයයි ඔවුහු පවසති. නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි විනිශ්චය දිනයයි මේ. احشروا الذين ظلموا وأزواجهم وما كانوا يعبدون من دون الله فاهدوهم إلى صراط الجحيم وقفوهم إنهم مسؤولون ما لكم لا تناصرون بل هم اليوم مستسلمون وأقبل بعضهم على بعض يتساءلون එවිට මෙසේ යන කෙරේ සියලුම පෞකාරයින්ද ඔවුන් වැනි අයද අල්ලා හැර ඔවුන් නමදමින් සිටි අයද එක් රැස් කරව. තවද ඔවුන්ට නිරයේ මඟ පෙන්වව. තවද ඔවුන් නවත්වව. සැබවින්ම ඔවුහු ප්‍රශ්න කරනු ලබන්නේය. නුඹලා එකිනෙකාට උදව් නොකරන්නේ ඇයිදයි ඔවුන්ට කියනු ලබන්නේය. නොයසේය. එදින ඔවුහුද අන් අයද අල්ලාහට අවනත වෙති. අනතුරුව ඔවුන්ගෙන් සමහරෙක් සමහරෙකු වෙත හැරි එකිනෙකාගෙන් ප්‍රශ්න කරගනිති. قالوا إنكم كنتم تأتوننا عن اليمين قالوا بل لم تكونوا مؤمنين وما كان لنا عليكم من سلطان بل كنتم قوما طاغين فحق علينا قول ربنا إنا لذائقون فأغويناكم إنا كنا غاوين فإنهم يومئذ في العذاب مشتركون إنا كذلك نفعل بالمجرمين අනුගාමිකයෝ තම මඟ පෙන්වන්නන්ට නියත වශයෙන්ම නුඹලා දකුණු පසින් අප වෙත පැමිණීමට පුරුදුව සිටියෙහුයැයි කියති. නුඹලා විශ්වාස කරන්නෝ නොඌහයැයි ඔවුහු කියන්නෝය. අපට නුඹලා සම්බන්ධයෙන් කිසිදු බලයක් නොතිබුණි. තවද නුඹලා සීමාව ඉක්මවා ගිය ජනකොටසක්ව සිටියෝය. එහෙයින් අප පරමාධිපතිගේ තීරණය අප මත සත්‍යයේ විය. සැබවින්ම අප සියල්ලෝම දඩුවමේ රස විඳින්නෝමය. අපි නුඹලා නොමගට යොමු කලෙමු. අපිද නොමග ඌයෙමු. සැබවින්ම ඔවුහු එදින දඩුවමේ සහකාරයෝය. සැබවින්ම අපි අපරාධකාරයින්ට මෙසේ කරන්නෙමු. إنهم كانوا إذا قيل لهم لا إله إلا الله يستكبرون ويقولون أئنا لتاركو آلهتنا لشاعر مجنون بل جاء بالحق وصدق المرسلين إنكم لذائق العذاب الأليم وما تجزون إلا ما كنتم تعملون إلا عباد الله المخلصين أولئك لهم رزق معلوم فواكه وهم مكرمون في جنات النعيم على سرر متقابلين الله හැර වෙනත් දෙවියෙකු නැතයි ඔවුන්ට පවසනු ලැබුව විට සැබවින්ම ඔවුහු උඩඟු වූහ. උමතු කවියෙකු නිසා අපගේ දෙවිවරුන් අපි අත්හරින්නෙමු දැයි ඔවුහු කීහ. එහෙත් ඔහු එනම් මුහම්මද් සත්‍ය සමගින් පැමිණියේය. තවද සෙසු රසූල්වරුන් සනාත කළේය. සැබවින්ම නුඹලා වේදනීය දඩුවමේ රස විඳින්නෝය. තවද නුඹලා කරමින් සිටි දෑට මිස නුඹලා පළ විපාක නොලබන්නෝයයි එවිට ඔවුනට කියනු ලැබේ. අල්ලාහ්ගේ අවංක වහලුන් හැර ඔවුනට නියමිත පාරිභෝජනය ඇත. පළතුරුද ඇත. ඔවුහු ගෞරව කරනු ලබන්නෝය. වාග්යෙන් යුත් ජන්නාවන් එනම් ස්වර්ගයන්හිය. ඔවුහු මුහුණට මුහුණලා යහන්වල හාන්සි වී සිටිති. يُطَافُ عَلَيْهِمْ بِكَأْسٍ مِّن مَّعِينٍ بَيْضَاءَ لَذَّةٍ لِّلشَّارِبِينَ لَا فِيهَا غَوْلٌ وَلَا هُمْ عَنْهَا يُنزَفُونَ وعندهم قاصرات الطرف عين كأنهن بيض مكنون فأقبل بعضهم على بعض يتساءلون قال قائل منهم إني كان لي قرين يقول أئنك لمن المصدقين أئذا متنا وكنا ترابا وعظاما أئنا لمدينون ميديوش ألپتولين لبن پانين پيرن كسلان اون واتي يونو لباي پالينغو سودو پاني کرانانت پرنيتوي اونت එයින් ශාරීරික උවදුරක් ඇති නොවේ. ඔවුන් එයින් මත්ද නොවේ. ඔවුන් සමග දමිත බැල්මෙන් යුත් ලලනාවෝ වෙති. ඔවුන්ගේ සම බිත්තර සිවියමෙන් සිවුමැඩිය. අනතුරුව ඔවුන්ගෙන් සමහරෙක් සමහරෙකු වෙත හැරි එකිනෙකාගෙන් ප්‍රශ්න කරගනිති. සැබවින්ම මට ලෝකයෙහි මිතුරෙක් සිටියේ යැයි ඔවුන් අතුරින් එක් අමතන්නෙක් කීවේය. නියත වශයෙන්ම නුඹ සත්‍ය බවට පිළිගන්නා අයගෙන් කෙනෙකුදැයි ඔහු මිතුරා කීවේය. අප මිය ගොස් දූවිලි සහ ඇටකටු බවට පත් වූ පසු ඇත්ත වශයෙන්ම අපට සම්මාන සහ දඩුවම් දෙනු ලබන්නේද? قال هل أنتم مطلعون فاطلع فرآه في سواء الجحيم قال تالله إن كدت لتردين ولولا نعمة ربي لكنت من المحضرين أفما نحن بميتين إلا موتتنا الأولى وما نحن بمعذبين إن هذا لهو الفوز العظيم لمثل هذا فليعمل العاملون أذلك خير نزلا أم شجرة الزقوم إنا جعلناها فتنة للظالمين දැන් එම මිතුරා සිටින්නේ කොහේදැයි නුඹලාට බලන්න ඕනෑදැයි ඔහු ඇසුවේය. පසුව ඔහු පහත බැලුවේය. එවිට හෙතම නිරයේ පතුලෙහි සිටිනු දුටුවේය. අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමි. සැබවින්ම නුඹ මා විනාශ කරන්නට හැදුවා. මාගේ පරමාධිපතිගේ අනුග්‍රහය නොවූයේ නම් හසු කරගෙන මෙතැනට ගෙනවිත් ඇති අය අතර මාද සිටින්නට තිබුණි. අපගේ පළමු මරණය මිස අපි මැරෙන්නන් නොවෙමුද? තවද අපි දඩුවම් කරනු ලබන්නෝ නොවෙමුද? නියත වශයෙන්ම මෙය අතිමහත් ජයග්‍රහණයයි. ක්‍රියා කරන්නෝ මෙබන්ධකට ක්‍රියා කරත්වා ආගන්තුක සත්කාරයෙන් හොඳ මෙයද නැතහොත් ලකුම් ගසද? නියත වශයෙන්ම අපි දුෂ්ටයින්ට එය පරීක්ෂණයක් කළෙමු. إنها شجرة تخرج في أصل الجحيم طلعها كأنه رؤوس الشياطين فإنهم لآكلون منها فمالئون منها البطون ثم إن لهم عليها لشوبا من حميم ثم إن مرجعهم لإلى الجحيم سببින්ම එය නිරයේ පතුලේ සිට වැඩෙන ගසකි. එහි දළු ෂයිතානුන්ගේ ඔළුමෙනි. සැබවින්ම ඔවුහු කපා වාසීහු එයින් අනුභව කරති. අනතුරුව එයින් ඔවුන්ගේ කුස පුරවා ගනිති. පසුව සැබවින්ම ඔවුන්ට බීමට එහි පැහෙන ජලය ඇත. පසුව සැබවින්ම ඔවුන්ගේ ආපසු ගමනද නිරය වෙතමය. إنهم ألفوا آباءهم ضالين فهم على آثارهم يهرعون ولقد ضل قبلهم أكثر الأولين ولقد أرسلنا فيهم منذرين فانظر كيف كان عاقبة المنذرين إلا عباد الله المخلصين سببින්ම ඔවුන්ගේ මුතුන් මිත්තන් නොමග ගිය අය බව මෙලවදී ඔවුහු දුටුහ. එහෙත් ඔවුන්ගේ අඩිපාරේ යෑමට මෝහුද යොහුසුළු වූහ. ඔවුන්ට පෙර පැරැන්නන්ගෙන් වැඩි දෙනෙක් නොමගෙහි වූහ. ඔවුන් අතරට අපි අනතුරු අඟවන්නන් සැබවින්ම එවෙමු. අනතුරු අඟවනු ලැබූ අයගේ අවසානය කෙසේ වීදයි බලමු. අල්ලාහ්ගේ අවංක වහලුන් හැර. وَلَقَدْ نَادَانَا نُوحٌ فَلَنِعْمَ الْمُجِيبُونَ وَنَجَّيْنَاهُ وَأَهْلَهُ مِنَ الْكَرْبِ الْعَظِيمِ وَجَعَلْنَا ذُرِّيَّتَهُ هُمُ الْبَاقِينَ وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَ سَلَامٌ عَلَى نُوحٍ فِي الْعَالَمِينَ إِنَّا كَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ ثُمَّ أَغْرَقْنَا الْآخَرِينَ මීට පෙර සැබවින්ම නූහ් අප කැඳවුවේය. එවිට අපි කතරම් විශිෂ්ට ලෙස පිළිතුරු දුන්නෙන්දයි බලව. ඔහු සහ ඔහුගේ නිවැසියන් මහා විපතින් අපි මුදාගත්තෙමු. ඔහුගේ පෙළපත පමණක් ඉතිරි වූවන් බවට පත් කළෙමු. මතු පරපුර අතර ඔහුට පැසසුම් හිමි කර දුන්නෙමු. ලෝ දනන් අතර නූහ්ට සාමය වේවා. සැබවින්ම මෙලෙසය අප සුදනන්ට තිලිනය පිරිනමනුයේ. සැබවින්ම ඔහු අපගේ විශ්වාසික ගැත්තන් අතරින් කෙනෙක්ව සිටියේය. ඉන් පසුව අපි සෙස්සන් දියෙහි ගිල් වූයෙමු. وإن من شيعته لإبراهيم إذ جاء ربه بقلب سليم إذ قال لأبيه وقومه ماذا تعبدون أئفكا آلهة دون الله تريدون فما ظنكم برب العالمين فنظر نظرة في النجوم فقال إني سقيم فتولوا عنه مدبرين سببින්ම ඔහුගේ මාර්ගය අනුගමනය කරන කණ්ඩායමෙන් පැමිණෙන අයකි ඉබ්‍රාහීම්. ඔහු තම පරමාධිපති වෙත සන්සුන් සිතින් යුතුව පැමිණි කලෙහි ඔහුගේ පියාට සහ ඔහුගේ ජනයාට නුඹලා අදහන්නේ කුමක්දැයි ඔහු කී කලෙහි අල්ලා හැර මිත්‍යාවෙන් මවාගත් අන් දෙවියන් නුඹලා අපේක්ෂා කරන්නෙහිද? එසේනම් විශ්වයාධිපති ගැන නුඹලා කුමක් සිතන්නෙහිද? පසුව ඔහු එනම් ඉබ්‍රාහීම් තාරකා දෙස බැල්මක් හෙළුවේය. තවද මම අසනීපයෙන් පසුවෙමි ඔහු කිවේය. එවිට ඔවුහු ඔහුට පිටපා පලා ගියෝය. فراغ إلى آلهتهم فقال ألا تأكلون ما لكم لا تنطقون فراغ عليهم ضربا باليمين فأقبلوا إليه يزفون قال أتعبدون ما تنحتون والله خلقكم وما تعملون قالوا ابنوا له بنيانا فألقوه في الجحيم فأرادوا به كيدا فجعلناهم الأسفلين එවිට ඔවුන්ගේ දෙවියන් වෙත රහසින් කඩා වැටි නුඹලා කන්නේ නැද්දයි ඔහු කිවේය. කතා නොකර සිටීමට නුඹලාට කුමක් සිදුවීද? එවිට ඔහු දකුණටින් ඔවුන්ට පහර දීමට පටන් ගත්තේය. පෙරලා පැමිණීමෙන් පසු ඔව්හු ඔහු වෙත දුව ආහ. නුඹලාම නෙළූ දෑට නුඹලා නැමදුම් කරන්නේදැයි ඔහු කිවේය. නුඹලාද නුඹලා කරන දෑද මැව්වේ අල්ලාය. ඔහු වෙනුවෙන් බැම්මක් බැඳ දැල්වෙන ගින්නට ඔහු විසි කරනුයි ඔවුහු කීහ. ඔවුහු ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයක් කළහ. නමුත් අපි ඔවුන් අදමයන් කළෙමු. وقال إني ذاهب إلى ربي سيهدين رب هب لي من الصالحين فبشرناه بغلام حليم فلما بلغ معه السعي قال يا بني إني أرى في المنام أني أذبحك أني أذبحك فانظر ماذا ترى قال يا أبت افعل ما تؤمر ستجدني إن شاء الله من الصابرين فلما أسلما وتله للجبين سببين ما මම මාගේ පරමාධිපති වෙත යන්නෙක් වෙමි ඔහු කීය. ඔහු මට යහමඟ පෙන්වනු ඇත. මාගේ පරමාධිපති ආනනි, මට දැහැමියන් අතුරෙන් පුතෙකු දෙනු මැනව. එවිට විනීත පුත්‍රයෙකු ගැන සුභාරංචිය අපි ඔහුට දුන්නෙමු. ඔහු එනම් දරුවා ඔහු සමග කටයුතු කළ හැකි වයසට පත් වූ කලෙහි මාගේ දයාබර පුතුණුවනි, සැබවින්ම මම නුඹ කුර්බාන් වශයෙන් එනම් ඝාතනය කරනු සිහිනෙන් දුටුවෙමි. ඒ ගැන නුඹ සිතන්නේ කුමක්දැයි ඔහු කිවේය. මාගේ දයාබර පියාණනි, නුඹට අණ කරනු ලැබූ දෑ කරව්. අල්ලාහට අබිමත නම් මා ඉවසන අය අතුරින් කෙනෙකු බව නුඹ දකින්න ඇතැයි ඔහු එනම් එම දරුවා කීය. එවිට ඒ දෙදෙනාම අල්ලාහට අවනත වූ විට තවද ඔහු ඔහුව මුනින් අතට බිම හෙලා ගත්තේය. وَنَادَيْنَاهُ أَنْ يَا إِبْرَاهِيمُ قَدْ صَدَّقْتَ الرُّؤْيَا إِنَّا كَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ إِنَّ هَذَا لَهُوَ الْبَلَاءُ الْمُبِينُ وفديناه بذبح عظيم وتركنا عليه في الآخرين سلام على إبراهيم كذلك نجزي المحسنين إنه من عبادنا المؤمنين وبشرناه بإسحاق نبيا من الصالحين وباركنا عليه وعلى إسحاق ومن ذريتهما محسن وظالم لنفسه مبين تود او إبراهيم يانوين أبي أوتا أنا جسويمو سببين ما නුඹ සිහිනය සත්‍යය කලේය. සැබවින්ම මෙලෙසය අප දැහැමි අයට තිලින පිරිනමන්නේ. සැබවින්ම මෙය පැහැදිලි පිරික්සුමක්ය. අපි මහත් කැපයකින් ඔහු එනම් පුත්‍රයා බේරාගත්තෙමු. මතු පරපුරාතර ඔහු සදාකාලික පැසසුමට ලක් කළෙමු. ඉබ්‍රාහිම්ට සාමය වේවා. මෙලෙසය අප දැහැමි අයට තිලින පිරිනමන්නේ. සැබවින්ම ඔහු අපගේ විශ්වාසික ගැත්තන්ගෙන් කෙනෙක්ය. තවද අපි ඔහුට ඉස්හාක් පිළිබඳ සුභාරංචිය දුන්නෙමු. ඔහු නබිවරයෙක්ද දැහැමියන් අතුරින් කෙනෙක්ද විය. අපි ඔහුටද ඉස්හාක්ටද ආශිර්වාද කළෙමු. ඔවුන් දෙදෙනාගේ පරපුරෙහි යහකම් කරන අයද ප්‍රකට ලෙසින් තමන්ටම අපරාධ කරගන්නා අයද වෙති. وَلَقَدْ مَنَنَّا عَلَى مُوسَى وَهَارُونَ وَنَجَّيْنَاهُمَا وَقَوْمَهُمَا مِنَ الْكَرْبِ الْعَظِيمِ وَنَصَرْنَاهُمْ فَكَانُوا هُمُ الْغَالِبِينَ وَآتَيْنَاهُمَا الْكِتَابَ الْمُسْتَبِينَ وَهَدَيْنَاهُمَا الصِّرَاطَ الْمُسْتَقِيمَ وَتَرَكْنَا عَلَيْهِمَا فِي الْآخِرِينَ سلام على موسى وهارون إنا كذلك نجزي المحسنين අපි මූසාටද හාරූන්ටද අනුග්‍රහය දැක්වීමු. ඔවුන් දෙදෙනාද ඔවුන් දෙදෙනාගේ ජනයාද මහා විපතින් අපි ගලවා ගතිමු. තවද අපි ඔවුන්ට උදව් කළෙමු. එහෙයින් ජයග්‍රාහකයෝ ඌහු ඌහ. අපි ඔවුන් දෙදෙනාට පැහැදිලි ග්‍රන්ථය ප්‍රදානය කරමු. තවද අපි ඔවුන් දෙදෙනාට ඍජු මාර්ගය පෙන්වීමු. මත්තු පරපුර අතර ඔවුන් දෙදෙනා සදාකාලික පැසසුමට ලක් කළෙමු. මූසා සහ හාරුන් වෙත සාමය වේවා. මෙලෙසය අපි දැහැමියාට තිළින පිළිනමන්නේ. إنهما من عبادنا المؤمنين وإن إلياس لمن المرسلين إذ قال لقومه ألا تتقون أتدعون بعلا وتذرون أحسن الخالقين الله ربكم ورب آبائكم الأولين فَكَذَّبُوهُ فَإِنَّهُمْ لَمُحْضَرُونَ සැබවින්ම ඔවුන් දෙදෙනා අපගේ විශ්වාසික ගැත්තන්ගින්ය. සැබවින්ම ඉල්යාස් රසූල් වරුන්ගෙන් කෙනෙක්ය. නුඹලා බියබැතිමත් නොවන්නේ හුදයි ඔහු තම ජනයාට කී අවස්ථාව සිහිපත් කරව. විශිෂ්ටතම මැවුම් කරවන නුඹලාගේ පරමාධිපතිද නුඹලාට පෙරගිය මුතුන් මිත්තන්ගේ පරමාධිපතිද වූ අල්ලාහ් අතහැර බාල්ට ආයාචනා කරන්නෙහිද? එවිට ඔව්හු ඔහු බොරුකාරයෙකු ලෙස සැලකූහ. එනිසා මොව්හු නිසැකයෙන්ම දඩුවම සඳහා ඉදිරිපත් කරනු ලබන්නෝය. إلا عباد الله المخلصين وتركنا عليه في الآخرين سلام على إلياسين إنا كذلك نجزي المحسنين إنه من عبادنا المؤمنين وإن لوطا لمن المرسلين إذ نجيناه وأهله أجمعين إلا عجوزا في الغابرين ثم دمرنا الآخرين وإنكم لتمرون عليهم مصبحين وبالليل أفلا تعقلون الله جي අවංක ගැත්තන් හැර මතු පරපුර අතර ඔහු සදාකාලික පැසසුමට ලක් කළෙමු. ඉල්යාසීන්ට සාමිය වේවා. සැබවින්ම මෙලෙස යාප දැහැමියායට තිරින පිළිනමන්නේ. සැබවින්ම ඔහු අපගේ විශ්වාසික ගැත්තන්ගෙන් කෙනෙක්ය. සැබවින්ම ලූත්ද රසුල්වරුන්ගෙන් කෙනෙක්ය. ඔහු සහ ඔහුගේ සියලු නිවැසියන් බේරාගත් අවස්ථාව සිහිපත් කරව. නතර වූවන් අතුරින් මහලු ස්ත්‍රියක් හැර පසුව අනෙකුත් අය අපි සහ මුලින්ම විනාශයට පත් කළෙමු. විනාශයට පත් වූ ඔවුන්ගේ දිශාවෙන් අලුයම කාලයෙහි නුඹලා සැබවින්ම ගමන් කරන්නෙහුය. තවද රාත්‍රී කාලයෙහිද නුඹලා ඔවුන්ගේ දේශයන් හරහා ගමන් කරන්නෝ වෙති. නුඹලා නොවටහා ගන්නෙහිද? وإن يونس لمن المرسلين إذ أبق إلى الفلك المشحون فساهم فكان من المدحضين فالتقمه الحوت وهو مليم فلولا أنه كان من المسبحين للبث في بطنه إلى يوم يبعثون فنبذناه بالعراء وهو سقيم وأنبتنا عليه شجرة من يقطين وأرسلناه إلى 100,000 أو يزيدون فآمنوا فمتعناهم إلى حين සැබවින්ම යූනුස්ද රසූල්වරයන්ගෙන් කෙනෙක්ය. ඔහු බර පටවන ලද නැවට පලා ගිය අවස්ථාව සිහිපත් කරව. පසුව ඔහු නැවියන් සමග කුසපත් ඇදීමෙහි යෙදුනේය. එවිට ඔහු බැහැර කරනු ලැබුවන්ගෙන් කෙනෙක් විය. අවමානයට ලක් වූ ඔහු එවිට මත්සේ ගිලගත්තේය. සැබවින්ම ඔහු අප සුපවිතුරු කරන්නන්ගෙන් කෙනෙක් නොවූවා නම් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනේ දක්වා ඔහු උගේ කුස තුල රැඳෙන්නේමය. පසුව ඔහු රෝගී තත්වයෙන් සිටියදී අපි ඔහු පාළු මුහුදු වෙරළකට විසිකලෙමු. තවද සෙවන ලැබීමට ඔහු මත වැල් වලින් යුක්ත ගසක් අපි ඇවෙන්නට සැලැස්වීමු. තවද සිය දහසක් හෝ ඊට වැඩි පිරිසකට අපි ඔහු රසුල්වරයෙකු කලෙමු. ඔව්හු ඔහු විශ්වාස කළෝය. එවිට අපි ඔවුන්ට ටික කලෙකට සැප සම්පත් දුනිමු. فاستفتهم ألربك البنات ولهم البنون أم خلقنا الملائكة إناثا وهم شاهدون ألا إنهم من إفكهم ليقولون ولد الله وإنهم لكاذبون أصطفى البنات على البنين ما لكم كيف تحكمون أفلا تذكرون أم لكم سلطان مبين فأتوا بكتابكم إن كنتم صادقين نُبَغِي پَرَمَادِ پَتِتَ دُوَرُنْ هَا اُوْنَتَ پُتُنْ دَي نَبِي مُحَمَّدْ ඔවුන්ගෙන් අසව. සැබවින්ම මලක් වරුන් ස්ත්‍රීන් ලෙසින් අප මවා ඇත්තෙමුද? ඒ බවට ඔවුහු සාක්ෂි දරන්නේද? දැනගනිව්. සැබවින්ම ඔවුහු ඔවුන්ගේ ගෙතීමෙන් අල්ලාහ් ජාතක කළේයයි මිසේ කියන්නෝමය. සැබවින්ම ඔවුහු පොරුකාරයෝය. ඔහු එනම් අල්ලාහ් පුතුන්ට වඩා දූවරුන් තෝරාගත්තේද? නුඹලාට සිදුවී ඇත්තේ කුමක්ද? නුඹලා කෙසේ විනිශ්චය කරන්නාහුද? නුඹලා මෙනෙහි නොකරන්නාහුද? නැතහොත් මේ සම්බන්ධයෙන් නුඹලාට පැහැදිලි බලයක් තිබේද? එසේනම් නුඹලා සත්‍යවාදී වුනම් නුඹලාගේ ධර්ම ග්‍රන්ථය ගෙනෙන්න. وجعلوا بينه وبين الجنة نسبا ولقد علمت الجنة إنهم لمحضرون سبحان الله عما يصفون إلا عباد الله المخلصين فإنكم وما تعبدون ما أنتم عليه بفاتنين إلا من هو صال الجحيم وما منا إلا له مقام معلوم وإنا لنحن الصافون وإنا لنحن المسبحون وإن كانوا ليقولون لو أن عندنا ذكرا من الأولين لكنا عباد الله المخلصين أوه أوه إنام الله سح جن أتر لناكمك نرمانه کرتي إهد سببينما تمن إنام وارد කරුවන් වශයෙන් විනිශ්චය දිනේදී පමුණුවනු ලබන්නෝමයයි ජින්නු දනති. ඔවුන් ආරෝපණය කරන දෙයින් අල්ලාහ් සුවිසුද්ධය. අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර සැබවින්ම නුඹලාද නුඹලා නැමදුම් කරන දෑද? ඔහුට එනම් අල්ලාහ්ට විරුද්ධව කිසිවෙකු පොළඹවන්නට නුඹලාට නොහැකිය. නමුත් අපාගින්නේහි දැවෙන කෙනෙකු හැර ඔහුට નિયમિત ස්ථානයක් ඇතිව මිස අපෙන් කිසිවෙකු නැත. සැබවින්ම අපිමය පෙළගස්වන ලදාය. සැබවින්ම අපිමය අල්ලාහ් සුවිසුද්ධ කරන්නෝ. සැබවින්ම ඔවුහු කියන්නෝය. ඉක්ුත් වූ අයගෙන් සිහිපත් කරවීමක් අපට වීනම් අපි අල්ලාහ්ගේ අවංක ගැත්තන් වන්නෝමයයි ඔවුහු කියන්නෝමය. فكفروا به فسوف يعلمون ولقد سبقت كلمتنا لعبادنا المرسلين إنهم لهم المنصورون وإن جندنا لهم الغالبون فتول عنهم حتى تاحين وابصرهم فسوف يبصرون افبعذابنا يستعجلون فاذا نزل بساحتهم فساء صباح المنذرين නමුත් එය ලැබුණ විට ඔවුහු ප්‍රතික්ෂේප කළහ. එහි පළ විපාක ඔවුහු මතු දැනගන්නෝමය. අප විසින් එවන ලද අපගේ ගැත්තන්ට අපගේ වචනය පෙරටුවන්නේමය. සැබවින්ම උදව් කරනු ලබන්නෝ ඔවුහුමය. සැබවින්ම අපගේ සේනාව ඔවුහුමය ජයග්‍රාහකයෝ. එහෙයින් නබි මුහම්මද් ටික කලෙකට ඔවුන්ගෙන් ඉවත්වව. ඔවුන් ගැන පරීක්ෂාකාරීව සිටියු. මතු ඔවුනටද එය නිසැකවම පෙනී යනු ඇත. අපගේ දඩුවම ඉක්මන් විය යුතුයයි ඔවුහු අපේක්ෂා කරන්නෙහිද? එහෙත් එය ඔවුන්ගේ අංගණයෙහි පහළ වූ කලෙහි අවවාද කරනු ලැබූ අයගේ උදෑසන නපුරුම විය. وتول عنهم حتى حين وأبصر فسوف يبصرون سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين إهين نبي محمد තික කලයකට ඔවුන්ගෙන් ඉවත්වව. තවද සුපරීක්ෂාකාරීව සිටියු. මතු ඔවුන්ටද එය පෙනී යනු ඇත. සියලු ගරුත්වයේ හිමි වූ නුඹගේ පරමාධිපති ඔවුන් ආරෝපණය කරන දෙයින් සුවිසුද්ධය. තවද රසූල්වරුන් කෙරෙහි සාමය වේවා. තවද සියලු ප්‍රශංසා විශ්වයාධිපති වූ අල්ලාහටමය.